චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඉතාමත්ම බරපතල ලෙස ශ්‍රී ලංකාවෙන්ම පළිගනිමින් ශ්‍රී ලංකාවට කුමන්ත්‍රණයක් ඇති කරලා ඒ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා 29 ගමනක් පරදිද්දිත් ඔහුට නායකත්වයේ ඉන්න පුළුවන් වුණේ නායකත්වයේ සිට පහළටයි ඒ පක්ෂයේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඕක අනිත් පැත්ත. ජනතාව නැත්තම් නායකයාට පවතින්න බෑ. ඒ නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවාදී පක්ෂයක් හැටියට කටයුතු කළා. මේ පක්ෂය සුණු විසුණු කරන්න ඇය තමන්ගේ පියා මුල් වෙලා ඩී රාජපක්ෂ වගේ ඒ රටේ හිටිය මහා දැවැන්ත චරිත එකතු වෙලා හදපු මේ පක්ෂය විනාශ කිරීම සඳහා ඉතාමත්ම නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් සිද්ධ කළා.